දේශනාව සත්‍ය දේශනාව පවත්වනු ලබන්නේ ජයගල්ල පුත්තේ ජී පුණ්‍යෝධාරා මහත්මිය පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. සාධිකාරයක් පවත්වන්න යල්ල සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් භදංකා ධම්මස්සවන කාලෝ අයං භදංකා ධම්මස්සවන කාලෝ අයං භදංකා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරි මානි වික්ඛවේ කම්මානි මායසයන් අභිඤ්ඤාය සච්චිකत्वा ප්‍රවේදිතානි ති සදහවතුනි මාස 3කට පසුයි අප යලිත් මේ ස්ථානයේදී දෙවනි වරට හමුවා. දෙසැම්බර් මාස 25 වන දින මේ බඳුම හමුවක් පවත්වමින් අපි මේ 4ක කාලයක් ගනිමින් සෝකින් කරව සමාධි දෙක දිච්ච දෙකක් පිළිබඳව ඒ දෙකේ ඉන්න සමාධිය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඔබව දැනුවත් කරන්නට අනතුරුව තමයි අපට උන්වහන්සේගේ සම්බන්ධීකරණේ ඔබ අතරින් ත්‍රිසක් එකතු වෙලා නැවත වතාවක් උන්වහන්සේට වතාවක්වත් අපි මුණ ගැසෙමු කියන මේ අදහසින් යුක්තව මේ දහම් හමුව සඳහා අපට ආරාධනා ලැබුණේ අද ඊයේ නෙමෙයි එකත් මේ මාස දෙකකට ඉස්සර වෙලා ඒ ළඟදිම වගේ ඒ අනුව අපි දිනෙවෙන් කරලා නමුත් මේ යුගයේ සිදුවෙන යම් යම් දේවල් දිහා බැලුවම මට පුංචි අවවාදයක් මතක් කරන්න හිතෙනවා. ඔබ මේක සමහර විට අසත්‍ය වෙනවා නැත්නම් අසා දැනගත්තත් කමක් නැහැ. සර්පයා විෂසහිත සතෙක්. නමුත් සර්පයා එක්කත් ගනුදෙන කරන්න පුළුවන්. අපේ ධර්ම අවවාදවල සඳහන් කරනු ලබනවා සර්පයා අල්ලන්න ඕන නම් වලිගෙන් අල්ලන්න එපා. ඌ ආපහු හැරිලා ඔබට දෂ්ට කරනවා. සර්පය අල්ල ගන්න ඕන නම් හරියටම හිසින් අල්ල ගන්න ඕන. එතකොට ආපහු හරිය දස්ස කරන්න බෑ. මේ සද්ධර්මයේ කියන එක ඔය වගේ. හරියටම අල්ල ගන්න ඕන ප්‍රතිඵල ලබා ගන්න නම් වැරදි පැත්තෙන් අල්ලගත්තොත් නොමග යනවා විතරක් නෙමෙයි ඒවට Tamanta වන්දිත් ගෙවන්න සිදු වෙනවා ජීවිතෙන් පමණක් නෙමෙයි සංසාරික වශයෙන්. අන්න එතනයි අපට තේරුම් ගත යුතු කරුණ. බුදුරජාණන් වහන්සේ 15 සමාධියේ සත්‍යාස්ත්‍රවරු ඇතුළු විවිධ දෘෂ්ටීන් මත ඉදිරිපත් කරපු අය බුදුරජාණන් වහන්සේගේ විස්සහයට අනුව ගත්තල 62ක්. එක සූත්‍රයක සඳහන් වෙනවා මේ විවිධ මත මේ දෘෂ්ටි ඇතිවන්නේ ඇයි කියන එක. කෙටිම උත්තරය සක්කාය දිච්ච නිසා කියන බුදුරජාණන් වහන්සේ. ඒ සක්කාය දිච්චය කියන එක මහා ගැඹුරු කරුණක් ගැඹුරු දෙයක්. ඒක තේරුම් ගත් තමයි තේරෙන්නේ මම ඇතැම් විට පවසනවා පුංචිම තැන ඉඳලා ලොකුම තැන දක්වාම නොමග යන අය මේ යම් දෙයක් අල්ලාගෙන එතන නතර වෙනවායි කියන්නේ. එදා වගේම සහ එදාටත් වැඩිපුර වෙන්න පුළුවනි වර්තමාන සමාජයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සබාගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනා යනුවෙන් විවිධ දේශනාවන් විවිධ මතිමතාන්තර ක්‍රියාත්මකයෙන් පවතිනවා. අපට කියන්න බෑ ඒවා කරන්න එපයි කියලා. අපට කියන්න පවසන්නත් බෑ ඒවා වැරදි කියලා. ඔබට යමක් නිවැරදිව තේරුම් ගැනීම සඳහා වැරදි දේවලුත් සමාජයේ තියෙනවා. මේක සාපේක්ෂ දෙයක් නේ. සොයාගෙන යනකොට තමයි තවදුරටත් එහාට සොයාගන්න ලැබෙන්නේ. මෙතනදී නැතත් මේ පසුගිය මාර්තුවේ පටන් මට හමු අය පිළිබඳව කළ සමීක්ෂණයකදී මට දැනගන්න ලැබුණේ ඔවුන් මේ අපහමුවට එන්නේ ජීවිතයේ ප්‍රථම වතාවට නොවේ කියලයි. මේ වනවිත ඔවුන් ස්ථාන 7කට නැත්නම් 8කට නැත්නම් 10කට ගොස් ධර්මස්වණේකට භාවනාකට භාවනා කරන්න උත්සාහකට විවිධ දේවල් කරමින් ඒවායේ නතර නොවි තවදුරටත් එහාට මෙහාට වැඩි විස්තර හොයන පිරිසක් වශයෙන් තමයි අපට ඔබ මුණ ගැසෙන්නේ. ඒ කියන්නේ දහම් දීපයේ කියන රටෙහි සවිදුස්ස මාධ්‍යවල ඒ වගේම පූජනීය විහාරස්ථානවල ධර්මදේශනා සියදහස් ගණනින් පවතින. එවයින් ඉදිරියට එන විෂය තමයි තවදුරටත් යම් කරුණක් පිළිබඳව තේරුම් ගන්න හැකියාව ලැබේ. මා හිතනවා ඔබ ඒ බඳු යම් යම් ගැඹුරු දේවල් සොයමින් බුදු සමයෙන් පෙන්වනු ලබන උත්තරීතර වූ සැනසීම සොයාගෙන යන පිරිසක්. අප අපේ ධර්මදේශනාවලදී නිරන්තරයෙන් ඉදිරිපත් කරන අදහසක් වන්නේ සියලු දෙනා ජීවිතයට සැනසීම සොයනවා. ඒ සැනසීම සඳහා අධ්‍යාපනයේ රැකියාව, මුදල්, නිවාස, විවාහය, දරු සම්පත්, සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම්, නීතිමය ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම් මේ සියල්ල තුළින් සංසම් ජීවිතයක්. හෙල් පිළිවෙලට ගත කරන්න පුළුවන් ජීවිතයක්. තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි හැමදෙනා දන්නා හැම උපක්‍රමයක්ම යොදලා ජීවිතය සාර්ථක කරගන්න බලන්න. නමුත් අප දකිනවා ඒ සියලු උපක්‍රම මගින් උවද සාර්ථක කරගත හැකි හැකියාව සීමා සහිත ප්‍රමාණයක්. ඒ එකදු උපක්‍රමයකින්වත් ලබාගත නොහැකි ආකාරයේ සැනසීමක් ධර්මයේ ජීවිතයට ගැනීමෙන් ලබා ගන්න පුළුවන් බව අපේ අත්දැකීම. අපේ වැටහීම. අන්නේ නිසාර අනිකුත් සියලු දේවල් ජීවිතයට කියලා සිතනවා වගේම බුදු සමයෙන් පැහැදිලි කරන ලබන මේ ධර්මයක් ජීවිතයට කියලා කල්පනා කරනවා. මේ සමාජයට කුමක්ද අවශ්‍ය? මේ සමාජයේ අප වසර 25කට 30කට 40කට පෙර සිට දැන් සිට බලන විට කිසියම් ආකාරයක මානව ගුණධර්මයන්ගේ කිසියම් ආකාරයක පිරිහෙන මඟක යන බව, ආත්මාර්ථකාමීත්වය ඉහළහා යන බව, කනට අහන්න කැමති නැති, ඇසෙන් දකින්න කැමති නැති අමහිරි දේවල් සිදු වෙන බව ඔබටත් පැහැදිලියි. එසේනම් ඒ දේවල් වලින් වියුක්ත සමාජයක් බිහිවිය යුත්තේ අනාගතේ නොවේ, අද අදමයි. මරණයෙන් පසුවත් නොවේ. අනාගත බුද්ධ ශාසනයක පහළ වෙන බුදුරජාණන් වහන්සේ සමාජය හදාවි. අපට මේ බුද්ධාවාදයේ උදව්වෙන් අද සමාජයයි වඩාත් නිර්මල් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ධර්මයේ කියන කොටසෙන් ලැබෙන සැනසීම පුදු ආත්මార్థකාමී දෙයක් වන්නේ නැහැ. සමා විතරක් හැදීමක් වන්නේ නැහැ. ඒ මුළුමහත් සමාජය වෙතම සාමය, සමගිය, සමාදානේ, කරුණාව පතුරන්න පුළුවන් හදවත්වල පිරිවීමක් නැත්නම් හදවත්වල වර්ධනය වීමක්. එසේ දියුණුවන මනසකින් යුක්තව කටයුතු කළ සමාජයක් අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ යම් යුගයක සමහර විට අවුරුදු 3400කට ඉස්සර නැත්නම් 7400කට එහා වෙන්නත් පුළුවන්. ඒ පිළිබඳව නියත නිගමනයක් මට නැහැ. නමුත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන එකට දහම් දිවයින කියන වචනය භාවිතා වුණේ දහම් පොත්පත් හුඟක් තියෙන නිසා නෙවෙයි. ඒ පොත්පත් වලින් උගන්වන දහම ජීවිතයට සරණ කර ගන්නා උපරිස් සමාජයේ සරාසිටි බැවි. දහම සරණ කර ගන්නා වූ අය සිටිය යුත්තේ විහාරස්ථානවල, ආරණ්‍යවල, අසකවල, ආරණ්‍ය සේනාසනවල පමණක් නෙවෙයි. ගෘහස්ථ ජීවිතේ පුරාමත් දහම සරණ ගන්නා අය සිටින්නට ඕනේ. මොකද බහුතරයක් මේ සිදුවෙන සිදුවීම් වල දුර්වලකම් අඩුපාඩුකා පූජ්‍යපක්ෂය තුල නෙවෙයි අනිත් සමාජය තුලින් තමයි මේ දේවල් අපට දකින්න අහන්න ලැබෙන්නේ. ඒක ඒ සිදුවෙන වැරදි තමන්ගේ සිත පාලනය කර ගැනීමට තරම් අවබෝධයක් නැතිකමින් සිදුවන විට ඒ සිදුවීම් සිදුවීමට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියලා ભેදයක් බලපාන්නෙත් නැති බව ඔබට වටහා ගන්න පුළුවන්. මේ කරුණ අනුව යමින් අපට එන්න පුළුවන් නිගමනය තමයි අනිකුත් පහසුකම් තුළින් ලබාගත හැකි කිසියම් ආකාරයක සුවයක් සැනසීමක් නැත්නම් එය කුඩා සහ කෙටි කාලීන දෙයක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම අනුගත කළ එය සමස්ත සැනසීමෙන් 16න් එකකටත් අඩු වශයෙන් උන්වහන්සේ වදාරනවා. කලං නග්ගන්ති සෝලසින් කියන වචනේ මම පිටකේ 3-4 පොලක දැකලා තියෙනවා. 16න් එකක් තරම්වත් වටින්නේ නැහැ. 16න් එකක් තරම්වත් වටින්නේ නැහැ කියන තැන මගෙන් ප්‍රශ්නත් අහන අවබෝධයෙන් මොකද්ද ඔබ වහන්සේ කියන්නේ කියන එක. 16න් එකක් ගියාම මේ කොටස් කිරීමේදී තව 16න් 15ක් ඉතුරු වෙන්නේ. අනේ අපි හොයන දේ බුදු සමය තුලින් ලබා ගන්න ඕන කොටස තමයි ඒකෙන් තියෙන්නේ. දැන් මේ කරුණ පිළිබඳව විවිධ පැති වලින් අපි ඔබට කරුණු පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒ සඳහා අප ඇතැම් විටක සූත්‍ර දේශනාවක් භාවිත කරනවා. ඇතැම් විටක සූත්‍ර දේශනාවක් නොමැතිවම ධර්ම දේශනාව කරගෙන යනවා. ඇතැම් විට ගාථාවක් භාවිත කරනවා. ඔබ කීපතාවක් අපට සවන් දී දෙනවා නම් අප මේ විවිධ ක්‍රම භාවිත කරන ආකාරය පිළිබඳව යම් යම් අවබෝධයක් තියෙන්න පුළුවන්. ඒ අනුව තමයි අද අපේ ධර්ම දේශනාව සඳහා අපි මින් පෙර මා ඇතැම් විට ගුවන් විදුලියේදී ඇතැම් විට හමුවකදී මේ දේශනාව කොට තිබෙන්න පුළුවන්. එහෙත් එදා කළ දේශනාව අද මා කරන්නේ නැහැ. අද අපි සමාජයවට පරිසරය තුළ මතුවී තිබෙනා වූ යම් ආකාරයක ගැටුම් ගැටලු තිබෙනවා නම් ඒවා විසඳාගත හැකි වන ආකාරයටයි අපි අද ධර්ම දේශනාවන් දලතුන ලබන්නේ. එතන මගේ අවධානයේ කලකපටන් යොමු වී තිබුණ දෙයක් තමයි ඔය අංගුත්තර නිකායේ චතුත්තරිපාතේ පවතින කර්ම සූත්‍ර පිළිබඳව. කර්ම සූත්‍ර එකක් නෙමෙයි තියෙන්නේ හතක්. මේ හතම නිරන්තරයෙන් කියවමින් අධ්‍යයනය කරමින් මම හිටියේ. නමුත් ඒ සමාජයට ඉදිරිපත් කළේ නැහැ මෑතක් වෙනකොට. මේ කර්ම සූත්‍රවල බුදුන් වහන්සේගේ දැක්ම පිළිබඳව මනා පැහැදිලි කිරීමක් තිබෙනවා. අපේසේ පවසන්න හේතුව ඇතමුන් කර්මවාදයේ නිගණ්ඨවාදී දහමක් බුදුසම හේතුඵලවාදී දහමක් කියලා එක සූත්‍රයේ තියෙන වචන දෙකක් අල්ලාගෙන මේ සමාජයේද කර්මවාදයන් ප්‍රතික්ෂේප කරනවා ලබනවා. කර්මවාදයක් හෝ කර්මඵලවාදයක් නොවුනාට ඒ නිදහස් වීමේ දර්ශනයක් බුදු සමය තුළ තිබෙනවා. ඒ කර්ම විපාක කියන න්‍යාය බුදු සමය නොවුනාට ඒක සමාජීය ක්‍රියාත්මක වෙන දෙයක්. අප බුදු සමය නොයැතෙනතුරු මේ න්‍යායට යටත්ව තමයි ජීවිතය විඳින්නේ සහ විඳවනු ලබන්නේ. එනනම් මේ න්‍යායෙන් ගැලවෙන විදිහක් බුදු සමය පවතින. මේ පිළිබඳව කරුණ පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ එදා වික්ෂුන් වහන්සේලාම කළා චත්තාරි ඉමානි භික්ඛවේ කම්මානි මහන්නි මෙන්න මේ කර්ම වර්ග හතර මයා මා විසින් සං අවිඥාය විශිෂ්ට ඥානේ දැක්මෙන් සත්‍චිකත්වා ප්‍රත්‍යක්ෂ කොටගෙන තමයි අවබෝධ කරගන්න සිටින්නේ සහ සමාජයට දේශනා කරන්නේ කියන එක අදාළලා තිබෙනවා. මෙන්න මේ සයන් අභිඥාය සත්‍චිකත්වා කියන කාර්යයේ මේ සිදුවීම කරෙහි නැත්නම් ඒ ඉගැන්වීම කරෙහි අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. මොකද මේ සයන් අභිඥා කියන කොටස අන් අයට පළමුව පහළවන්නේ නැහැ. ඒක තමයි බුදුරජාණන්ගේ දැක්ම. එතකොට ඒ බඳු කරුණකදී බුදුරජාණන් වහන්සේව අපි ධර්මයේ නොයතරුණත් විශ්වාස කරන්න සිදු වෙලා තිබෙනවා. මොකද මේ බුද්ධත්වයේ පවතින සුවිශේෂී ගුණය මුල් කරගෙන. එතකොට මේ තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කොටගෙන දේශනා කළා වූ මේ කාරණා හතර බුදු දේශනාවක් නොවේය කියනවා නම් යමෙක්. නැත්නම් ඒක පිළිගන්නේ නැත්නම් මම දකින්නේ එතන බුදුන් විශ්වාස කරන්නේ නැහැ කියන එක. එතකොට ඉතින් අර බුද්ධේක අංකති කියන එකේ බුදුන් කෙරෙහි සැකය කියන එක තමන් නොදැනම තමන් හිතේ තියෙනවා කියන එක ඒබඳු අය හිතනවා. මේ කරුණු හතර පැහැදිලි කරන්නට මට කලබලයක් හදිස්සියක් නැහැ. ඔරලෝසයේ වෙලාව ගත වෙන ප්‍රබඳ ගැටලුවකුත් නැහැ. සමහර විට එක පැයක්, සමහර විට පැය දෙකක්, සමහර විට පැය තුනක්, සමහර විට පැය හතරම වෙන්නත් පුළුවන්. නමුත් මේ මූලික කොටස් එතරම් ගැඹුරු නැහැ. ගැඹුරු නැති වුණත් අපි ඒවා තේරුම් ගන්නවා. මොකද ඒවායි පවතින අර සයන් අභිඥාය සච්චිකත්වා කියන කාරණාව. අනේ එතනදී අපි මේ එකින් එක ගනිමින් නොගැඹුරු තැන සිට ගැඹුරු තැන දක්වා යමු. ඒ ගැඹුරු තැන දක්වා යාමේදී අදම ඔබට මේ ධර්ම පිළිබඳව වටහා ගැනීමට අවශ්‍ය නම් මේ දේශනාව අග චතුරාර්ය සත්‍ය සහ බොජ්ජංග විග්‍රහ වෙනවා. සමහර විට ඔබට අවශ්‍ය පමණින් නැත්නම් කල් වේලා ඇති පමණින්. ඒ නිසා මේ සරල දේශනාවක් වන්නේ නැහැ. කොමක්ද මම පැහැදිලි කරමින් සිටියේ? කර්ම වර්ග හතරක් සමන් වහන්සේ විසින් සමන්ගේ ස්වයංභූ ඥාණයෙන් නැත්නම් විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. කොමක්ද? අපි එකින් එකට මම හතරම ප්‍රකාශ කළේ නැහැ, එකින් එකට ප්‍රකාශ කරන්නම්. අතිවික්‍රේ කම්මං කන්නං කන්න විපාකං. පළවෙනි කොටස. මහණෙනි, කර්ම ජාතියක් තිබෙනවා. කලුයි කලු විපාක. ඔය කලු කියන්නේ දාස් කියන අර්ථයට නෙමෙයි මතක තියාගන්න. අඳුරු කියන අර්ථය සහ අයහපත් කියන අර්ථයට, අවැල කියන අර්ථයට, දුක් විපාක කියන අර්ථයට තමයි සංහං කන්න විපාකම් කියලා කියන්නේ. එතකොට ඒක මේ සමාජයේ මිනිසුන් අතර සිදුවෙන කරුණක්. බලන්න එතන සංහං කන්න විපාකම් සම්බන්ධයක් තියෙනවා. එතන අප ස්ථාන දෙකක දැල්වෙන විදුලි බුබුළු දෙකක් අපට දැල්වෙනවා පෙනෙන විට එකවර අපට පෙනෙන්නේ විදුලි බුබුළු දෙක පමණයි. නමුත් ඇතුළතින් වයරයක් මගින් මේ දෙක සම්බන්ධ කරලා තියෙන නිසා තමයි එකවර දැල්වෙන්නේ. මෙන්න මේ වගේ නොපෙනෙන බලවේගයකින් මේ කර්ම සහ විපාක සම්බන්ධ කරලා තියෙනවා. ඇදමුන්ට වැටහෙන්නේ නැත්තේ ඒ තමයි. ඇදමුන් පිළිගන්නේ නැත්තේ ඒ තමයි. ඒවට හේතු තිබෙනවා. නමුත් සයන් අභිඥාය සච්චිකත්වා කියන කාරණේදී උන්වහන්සේ ඒ පිළිබඳව අර මේ බුද්ධත්වයට පත්වීමට පෙර 15යි කියලා උගන්වන ඥාන දෙකක් ඔස්සේ පෙන්වනු ලබනවා. චුතූපපාත ඥානය, චුති උත්පත්ති පිළිබඳ නුවණ, පුබ්බේ නිවාසානුස්සති ඥානය, පෙරවිසූ ආකාරය පිළිබඳ නුවණ. ඒවා බුද්ධත්වයේ අංග වශයෙන් හිතන්නට එපා. ඒවා ආලාර කාලාම උද්දකරාම පුත්‍ර භග්ගව වෙනි අයගේ අත්කල මත අනියෝගය තුළ ප්‍රගුණ කිරීම තුළ උපදවාගත් දේවල්. ඔවුන්ටත් ඒවා තිබුණා. බුදුන් වහන්සේට නොවේ පරචිත්‍ර ඥානනේ තිබුණේ. බුදුන් වහන්සේට බමනක් නොවේ පුබ්බේ නිවාසන්නුත් ඥානනේ තිබුණේ. ඒ නිසා ඒවා ප්‍රගුණ කිරීමෙන් උපදවා ගන්න පුළුවන් දේවල්. ප්‍රගුණ කිරීමෙන් උපදවා ගන්න පුළුවන් දේවල් කියන වචනේ සමගම ඉදිරිපත් කරනවා ඒ ඥානය. දුකින් නිදීම හැමෙෙහිදී අත්‍යවශ්‍ය නැහැ. ඒක ඉදිරියේදී කල්පනා කරලා තේරුම් ගන්න. අත්‍යවශ්‍ය එකම දෙයයි තියෙන්නේ ඒකට කියන ආසක්ඛේ ඥානය. අනේ එහෙනම් ඔබ අපි හැමදෙනාම ලබනවා. අනිකුත් කාරණා බුදුරජාණන් වහන්සේ සිංසපා සූත්‍රයේ දේශනා කරමින් වදාළ නොදෙසූ දහම් ගුණයට ගොඩටයි ආයත් වෙන්නේ මා දන්නා ආකාරයේ. ඔබ සිංසපා පත්‍ර උදාහරණේ අසාති වෙනවා නම් සිංසපා කියන්නේ ඇච්චරියවලට ඇච්චරිය වනයේ වාසය කරද්දී බුදුන් වහන්සේ තමන්ගේ අතට ගත්ත ඇච්චරිය කොළ ටිකක් බුදු වික්ෂුන් වහන්සේලාට ඉදිරිපත් කරමින් වනාන්තරයේ තියෙන ඇච්චරිය කොළද මගේ අපේ තියෙන ඇච්චරිය කොළද වැඩි යන ප්‍රශ්න විමසන ලැබුවා. වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීන් වහන්සේ අපේ මොනවද තියෙන්නේ බොහොම පොඩ්ඩක් කැලෙනවා නම් ඇච්චරිය කොළ ගොඩක් තියෙනවා. ඔය එක හරි. අන්න ඒ වගේ තමයි මා විසින් දෙසූ දහම අපේ තියෙන ඇච්චරිය කොළ හා සමානයි නොදෙසූ දහම වනාන්තරයේ තියෙන ඇච්චරිය කොළ හා සමානයි. ඒවා නොදෙසුවේ ඒවා අත්‍යවශ්‍ය නොවන නිසා උන්වහන්සේ අවශ්‍ය කොටස තෝරා දේශනා කළා. එදා සිට අද දක්වා ශාසනෙහි සහ ශාසනයෙන් බාහිරව ඇති වුණා වූ වියතුන් විසින් අපේ සිතට බරක් වෙන ආකාරයෙන් නොදෙසූ දහම් දහම් වශයෙන් දෙසූ දහම් වශයෙන් සහ අපට අත්‍යවශ්‍ය කරුණු වශයෙන් අපේ හිස මත පටවා තිබෙන බව ඔබට තේරුම් ගන්න කලක් යාවි. අන්න එතනයි මේ තියෙන විශාලම ගැටලුව. මේ සියල්ලම අපට ඕනෑයි කියලා හිතාන තමයි අපි කටයුතු කරන්නේ. මේදී මාමේ කරුණ ඉදිරිපත් කිරීම සඳහා පුංචි සටහනක් උපයෝගී කරගන්නම්. මොකද ඔය ඔක්කොම කටපාඩම් කරන කාලේ නෙවෙයි දැන් මට මේ කියන්නේ. සමහර විට පුංචි දරුවන්ගේ නම පවා දැක්කම මතක් කරගන්න බැරුව යනවා, අමතක වෙනවා. ඒකකින් අමුතු දෙයක් නෙවෙයි. තේරුම් ගන්න ඕන කාරණය. අවශ්‍ය තැනකින් යමක් උපුටා ගන්න තමයි මම මේ ගන්නෙ. අපි පැහැදිලි කරමින් හිටියේ පළවෙනි කරුණ අතිවික්‍රේ කම්මං කන්නං කන් විපාකම්. ඒක තේරුම මම ඔබට දුන්නා. අඳුරු සහගත එහෙම නැත්නම් අපිට තේරෙන භාෂාවෙන් කියනවා නම් පෞකාර කර්ම සහ ඊට අනුබද්ධව පවතින දුක් විපාක. මේවට අදාළ කරුණු ටික ඔබ දන්න. නමුත් ඔබ මතක් කරගන්න නැවත වතාවක්. කතමංච වික්‍රේ කම්මං කන්නං කන්න විපාකම්. මොකද්ද මේ කන්න කම්ම සහ කන්න විපාක කියලා කියන්නේ? ඉද වික්‍රේ ඒකච්චෝ සබ්භ්‍යාපජ්ජං කාය සංකාරං අபிසංකරෝති සබ්බාපජ්ජං වචී සංකාරං අபிසංකරෝති සබ්බාපජ්ජං මනෝ සංකාරං අபிසංකරෝති. හොඳ යම් කෙනෙක් ඒකච්ච පුද්ගලෝ කියවා මේක ස්ත්‍රී පුරුෂ දිපැලි ඕන කෙනෙකුට. මේ කතා කරන්නේ සමාජය ගැන. වැරදි ආකාර සබ්බාපජ්ජ කායික වාචික මානසික කර්මයන් කරනු ලබනවා. ඒක මොනවද කියන එක ඉදිරියේ විග්‍රහ වෙනවා. මෙතනදී උන්වහන්සේ වදාරනවා එහෙම කරලා සබ්බාපජ්ජං ලෝකං උප්පජ්ජ සබ්බාපජ්ජං වේදනං වේදියති ඒකාන්ත දුක්ඛං සේයතාපි සත්තා නේරයිකා. ඔය මරණින් එහා පැත්තට ජීවිතයක් නෑ කියලා බනකුත් අද රටේ දේශනා වෙනවා. ඒ පිළිබඳව මා වෙන දෙයක් ඉදිරිපත් කරන්නම්. ඒක ඔබේ මට්ටමින් හිතන්න සහ ආගම් මට්ටමින් හිතන්න. මේ අනිකුත් ආගම් වල ඉගැන්වීම් අපි ගැඹුරට හදාගලා නැහැ. උන්ටයි ඒ වයිති. නමුත් අපට තේරෙන ආකාරය. Hindu දහම ආත්මය විශ්වාස කරමින් ආත්මය මරණින් මතු දෙහාට යන පුනරුත්පත්තියක් දේශනා කරනවා. කතෝලික දහම මරණින් මතු සදාකාලික ස්වර්ගයක් හෝ නිරයක් දේශනා කරනවා. ඉස්ලාම් ධර්මත් මරණින් මතු සදාකාලික ස්වර්ගයක් හෝ නිරයක් විග්‍රහ කරනවා. අපේ ජීවිත ආරම්භ බැලුවොත් සාමාන්‍ය සමාජයේ කිසියෙක් වැඩ කටයුතු ඉවරකොට මරණයටපත් වෙන්නේ නැහැ. උන්ට අනාගත සිහින හැම දිනාටම පවතී. එතකොට මේ පුනර්භව කියන සංකල්පය නොපිළිගත්තාට සියලුම දෙනාගේ ජීවිතේ නැහැ පැත්තට කිසියම් බලාපොරොත්තුවක් හැම ආගමක් තුළම රඳවා තියෙනවා. මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ගැන්වීම අර හැමතෙම වඩා වෙනස්. ඒ හැම එකක් තුළම ආත්මය තමයි කිලුටෙන් ගලවා ගන්නේ හෝ මේ සදාකාලික ස්වර්ගෝ නිරේතය. නමුත් බුදු සමය තුළ උගන්වන එක ආත්මය නෙවෙයි, ඒකට කියන්නේ ආත්ම දෘෂ්ටිය කියලා. දෘෂ්ටිය කියන වචනේ තේරුම නැති එකක්, සත්‍ය වශයෙන් ගත්තල නැති එකක්, නමුත් තියෙනවායි කියන මතයකට එළඹීම. මතයක් වශයෙන් පිළිගැනීම. දැන් එතකොට මෙතන පෙන්නනවා සදොස්සහගත වූ කාය වාචික මනෝ කර්මයන් කොට ඊට අදාළ දුක් වේදනා වලට හිමිකම් කියලා. එනෙලෝ වාසේ සහ කායස බෙදෝ පරම්මරණ. කායදී සිදුවෙන මරණයෙන් පසු මෙරේකා හරියට නිරේ ඉන්න සත්තු කියලා වගේ වෙනනවා මේ සබ්දාපච්චය කායික වාචික මනෝසික අනෝ කර්මයන්ට හම් වෙන විපාකය. එතකොට බුදුරජාණන් වහන්සේ එතන කර්ම විපාක කියන එක පිළිබඳව සම්බන්ධීකරණයක් කරලා තිබෙනවා නේද? මේ පිළිබඳව මා මේ සමාජයේ ඉතා සරල උදාහරණයක් මෑතදී ඉදිරිපත් කළා. අපි බලමුකෝ රජයේ හෝ පෞද්ගලික ආයතනයක සේවාවක් පිළිබඳව අපි ගනිමුකෝ රජයේ කියලා. ඒ වගේම අපි ගනිමුකෝ පොලිසිය වගේ තැනක කියලා. මේ ඉන්න අය යම්කිසි විනය විරෝධී ක්‍රියාවක් කළොත් ඔවුන්ට උසස් වීමක්ද දෙන්නේ? ඔවුන්ට ස්ථාන මාරුවක් හෝ දඬුවමක් සෙරෙන් පහක වෙනවා. ඔවුන් නීත්‍යානුකූලව රටට නැත්නම් රජයට හිතකර යම් ක්‍රියාවක් කළොත් ඔහුට දඬුවමක්ද දෙන්නේ? නැහැ, ඔහුට ප්‍රසාද දීම නාවක් උසස් වීමක්. පැටුත් පැඩවීමක්. එහෙනම් මේ සමාජය තුළම එහෙනම් අර නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන කියන කාරණා දෙකට දෙආකාර ප්‍රතිදානයක්. දඬුවමක් සහ ප්‍රතිලාභයක් ලබා දෙනවා. එතකොට එහෙම දෙකක් නැහැ කියලා කියනවනම් ඔවුන් වැටෙන්නේ අක්‍රියවාදීන් ධනෙටයි. එදා හිටපාර නිගණ්ඨනාත් පූර්ණ කාශ්‍යප වැනි අය නිගණ්ඨනාත් උත්තරවයි. ඒ නිසා මෙන්න මෙතන තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම පිළිබඳව අප විශ්වාස කරන්න අවශ්‍ය වන්නේ. යමෙක් නිරන්තරයෙන් මේ සද්ධාපජ්ජේවත් සදොස්සහිත කය වචන සිත තුන්දර භාවිතා කළොත් ඔවුන්ගේ චිත්තසංතානගතව වැඩෙන ධර්මයකට අපි කියනවා ලෝභ දේශ මොහයන් කියලා. යමෙකුගේ චිත්තසංතානයේහි ලෝභ දේශ මොහයන් ළමා කාලයේ පටන් මරණය දක්වා වැඩෙනවා නම් ඔහුට ධනෙ තිබුණාට, ඔහුට රුව ලක්ෂල තිබුණාට, ඔහුට වෙනත් දේවල් තිබුණාට පරිහාන ධම්ම සූත්‍රවල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා ඔහු නිරන්තරයෙන් පරිහානිය කරා ගමන් කරනවා. ඒ පරිහානිය කරා ගමන් කරනවා කියන වචනය තුල අන්තර්ගත වෙලා තිබෙන්නේ තිබුණු තත්ත්වයක් නැති කර ගනිමින් යනවායි කියන එක. දැන් පිරිහෙනවා කියන එකේ තේරුම ගන්නකොට යම්කිසි පුද්ගලයෙකුට ධනෙ තිබෙනවා. එතකොට පිරිහෙනවායි කියලා කියන්නේ ඒව අහිමි වෙනවා කියන එකනේ. අන්න ඒ වාගේ වඩාත් හොඳ තිබූ තත්ත්වයක් තමයි අහිමි කර ගනිමින් යනවායි කියන්නේ. අන්න දැන් එහෙනම් මේ කන්නම් කන්න විපාකම් සම්බන්ධීකරණයේදී කන්න කම්ම කරන්නන් සමන් පමණක් නෙවෙයි ඊට පස්සේ තමන් නවත ඉන්න අය පරිසරයක් ගමක් රටක් සියල්ල කෙරෙහි මහා පරිමාණ වශයෙන් විශාල වූ හානියක් විනාශයක් කරන ලබනවා. අන්න ඒ නිසා පළවෙනි පියවරේදී අපේ රටේ පවතින සරල ඉගැන්වීම් වල සබ්බපාපස්ස අකරණං යයි වදාරමින් නොයසේනම් පව්කම් වලට තමන්ගේ ජීවිතේ මුල් තැන දෙන්නට එපාය කියලා අප පමණක් නෙවෙයි, ගුරුවරුන් පමණක් නෙවෙයි, මව්පියන් පවා මේ සමාජයේ දරුවන්ට මේ පැහැදිලි කරන ලබනවා. එහෙත් එසේ පැහැදිලි කළ පමණින් කෙනෙකුට මේ විපාක වාරය නිසා තමයි දුකටපත් වෙන කාරණේ පිළිබඳ අවබෝධයක් බොහෝ දෙනාට නැහැ. එබැවින් මිනිස් චිත්ත සම්පාණය නිරන්තරයෙන්ම මේ පාලණයෙන් බැහැරවන විට යන්නේම මේ වැරදි පැත්ත කරාමයි. ඒ වැරදි පැත්ත කරා සමාජයේ යාමේ බහුලත්වය තමයි සමාජ අපරාධ මගින් පිළිමිලු කරන්නේ කියන එක තේරුම් ගන්න. ඈතදී ඔබ දකින්නවා කොළඹින් හැරවල් වල තිබිලා සිරරක කෑලි කෑ. නියපොතු ගලවා තිබෙන ආකාරයෙන් කපා තියෙන ආකාරයෙන් ඔවුන්ගේ නිරීක්ෂණය වුණේ වදදී මරා යනවා. බලන්න. එතකොට එහෙම දෙයක් කරන්න ඔවුන්ට ඔවුන්ගේ සිත් තුළ කොතරම් කෝරකමක් තියෙන්න ඕනද? එතකොට ඒ දේවල් කරත් ඒවා තමන්ගේ ආත්මය බවට පත් කරගන්නවා. ආත්මය කියන්නේ දෙයක් නෙවෙයි, එතන තමා බවට පත් කරගන්නේ ඒ කාරණාව. එයින් එකක් මතින් තමයි ඔවුන්ට මේ නේරයිකා නැත්තම් කියනවා මේ දුක්සහගත බව අනාගතයට සහ මෙලොවසෙන් දුක්සහගත බවට හිනිකම් කියන්න සිදුවන්නේ. මේ පිළිබඳව ඔබ දන්න කරුණු ටිකක් මෙහි පවතින. මොනවාද මේ කන්න කර්ම කියන ගණයට ඇතුළත් කරලා තිබෙන්නේ? අපි ඔය ශික්ෂාපද පහකින් වළකිනවායි කියලා පොරොන්දු වෙන ප්‍රාණඝාත අදත්තා දාන කාමීත්‍යාචාර මුසාවාද සුරාපාන කියන මේ පහම අයිතිවන්නේ කන්න කර්ම ගණයට. මේ සමාජය පිළිබඳ හරස්කඩක් අරන් බැලුවොත් උගත් නූගත් වේදයකින් තොර ඇතැම් විට ගිහි පැවිදි පාවේදයකින් තොර සුරාපානයේ ජීවිතයේ අංගයක් බවට පත් කරගත්තා වූ පිරිසියට 60ක් 70ක් 80ක් මේ සමාජය තුළ හොයාගන්න බැරිද? එතකොට ඔවුන්ගේ ජීවිතයේ කන්න කර්මපැත්ත නෙවෙයිද තෝරාගෙන තිබෙන්නේ? බෞද්ධ සල්පිලි පැනඳගෙන හිටියට බෞද්ධයෝ නම්, කතෝලික සල්පිලි පැනඳගෙන හිටියට කතෝලිකයෝ නම්, ඉස්ලාම් සල්පිලි පැනඳගෙන හිටියට ඉස්ලාම් භක්තිකයින් නම් උන් නම් බොහෝ අඩුයි. නමුත් උන් අතරත් ඉන්නවා අපි දන්න ආකාරයට නේ. එතකොට සමාජය කන්න කම් වලට යනවා. හැබැයි ඔවුන්ට විපාක පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් ඒක කරන්නේ නැහැ. මේ පිළිබඳව මා වැඩි විස්තර ගන්න අවශ්‍ය නැහැ නේ. ඔබට තේරෙනවනේ පස්බව කියන්නේ. අනතුරු යන්න දස අකුසල. එයත් ඔබට පාඩම්. සිතින් කයෙන් වචනෙන් කියලා විදිහ සඳහන් කරපු කාරණාවල ප්‍රාණඝාත අදත්තා දාන කාමීත්‍යාචාර බොරු පරස හිස් කේලම් දැඩි ලෝභ බලවත් කෝඩ මිත්‍යාදිෂ්ටි. මේ කියන කාරණාවලින් කරන්නේ වට තමයි මේ සබ්දාපච්ච කාය කම්මං වචී කම්මං මනෝ කම්මං කියන්නේ. තවත් එක දෙයක් ඇතුළත් කරලා තිබෙනවා. මා මේ කාරණා පැහැදිලි කරන්නේ එක් සූත්‍රයකින් නෙමෙයි. මේ කර්ම සූත්‍ර හතේම තියෙන දේවල් ගොනු කරගෙනයි එකයි මට මේකට අවශ්‍ය වෙන්නේ යම් පිටපත. හතේම තියෙන කරුණු ගොනු කරලා එක ධර්ම දේශනාවට ගන්න එකක් ගත්තට ඒකෙන් කියවෙන්නේ නැහැ ඔක්කොම. නමුත් ඔක්කොම ගත්තාම එක කර්මකට ගලප ගන්න. ඔබ දන්නවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ පාලියෙන් තියෙන පාඨය මා කියන්නම්. එතකොට ඔබට තේරෙවි. ඔබ දන්නවා පංචානන්තරිය අකුසල් කියන එක. සරදෑරුම් බරපතල අකුසල් කියලත් මේකට තව වචනයක් තියෙනවා පහට තව එකක් එකතු කරලා. ඉද වික්‍රේ ඒකච්චෝ මාතා ජීවිතා ඕරෝපිතා හෝති. පිතා ජීවිතා ඕරෝපිතා හෝති. අරහන්තා ජීවිතා ඕරෝපිතා හෝති. තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදිතා හෝති. ඔබ සිංහලෙන් මේව දන්න. සංගම්පි බින්නෝ හෝති. මේ දුෂ්ට වූ සිතින් කරන වැඩ අතර ආනන්තාරිය කියලා බරපතල වශයෙන් පෙන්වනු ලබනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ සේලසීම සහ සංඝ බේදය සහ සයනුවගත් කල බුද්ධං සරණං ගච්ඡාමියයි කියු මුකෙන් තවත් මොකක් හරි සරණක් යනවා කියන එකද මේකට කියන්නේ අන්‍ය ශාස්ත්‍රු නැදහිම කියලා. තේරුණේ නැති නිසා තමයි මේ මාරුව සිදු වෙන්නේ. තේරුණොත් එහෙම එතනින් එහාට ආත්ම දෘෂ්ටිය සදර්ශනයේකට දේශනා කරගත් ආගම් පවතින ලෝකයක අනාත්ම දර්ශනයේ දේශනාවනේ එක දහමයි තියෙන්නේ අපේ අම්මා බෞද්ධ නිසා මා බෞද්ධ පෞලක උපන් නිසා කියන එකක් නෙවෙයි. මේ පැවිද්ද තුළ මේ කරුණ තේරුම් ගැනීම නිසා පවසන දෙයක්. එතකොට තේරුම් ගන්න සංඝයා ભેද කිරීම. මේ මා තවදුරටත් මේ සමාජයේද ධර්ම දේශනාවක් මගින් එළි නොකර රහසක්. ඉදිරියේදී දිනක් මා හේලි කරනවා දැනට වචනයක් කියන්නම්. ඔබ මගේ පාරමිතා ධර්මදේශනා 15 එකක් සවන් දුන්නා නම් අන්තර්ජාලය ඔස්සේ පළවෙනි එක තුළ මා මේ පිළිබඳව ඉඟියක් දී තිබින්නේ අද නෙමේ 2012. හැබැයි තාමත් එලි කරේ නැහැ. එක දෙයක් කියන්නම්. සංඝ බේදය යනු හාමුදුරුවන් තරහ කිරීම නොවේ. එතකොටමයි දැනට කියන්නේ. ඔබ හිතන් ඉන්නේ එහෙමනේ හාමුදුරුව තරහ කරනවා කියන්නේ. නැහැ. ඊට වඩා ගැඹුරු කරුණක් ඒක. ඉදිරි දිනකදී මා හොඳින් විමසා බලා උගන්වන ධර්ම දේශනාවක් ඔස්සේ සමාජයට පැහැදිලි කරන්න කල්පනා කරලා තියෙනවා. දැනට දිහා ගන්න ඔබ හිතන අර්ථය නොවේ කියත්. අන්න ඒ වගේ මේ අර්ථ විපරීත වීම තුළ තමයි මේ ධර්මයට අපට ප්‍රවිෂ්ඨ වෙන්න බැරි වෙලා තියෙන්නේ. එහෙමනම් මේ කර්ම අර රජේ යම් වැරදි ක්‍රියාවක් කරපුවම දඬුවම් හෝ ප්‍රසාද දීමනා තිබෙන්නාසේ. මේ කර්ම කිරීමේදී මෙතන අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මහත්මයාවක ක්‍රියා විරහිත කරගන්න නැත්නම් අනිත් අයගේ අපසාදයට හේතු වෙවි. ඒක දැනෙන්නේ නැතුව ඇති ඒකයි. ඔව්. ඒ තමයි බුදු සමය මෙතන පැහැදිලි කරන කරුණ. දැන් අපි තව වචනකින් ගමුකෝ. ඇතැම්ම මේ ගාථාව වරදා ගන්නවා. කම්මස්සකාරකෝ නැත් විපාකස්ස ච වේදකෝ. කර්ම කරන්නේක් නැතිලු විපාක විඳින්නෙක් නැතිලු. ඕකෙදීන් බුදුන් රහතුන් වැනි අය ගැඹුරු ධහමක් දැකලා උන්වහන්සේලා ගැන දේශනා කරපු දෙයක් කරුණාම මේ කියන මේ සබ්බාපච්ච කාය වාච මනෝ කර්ම කරන්නන් සදා හරියන එකක් දෙවියෝ. ඉතින් කරන්නේක් ඕන නැහැ කරන්නේක් කියන්නේ මේ කය කරනවා කියලා නෙවෙයි බුදුරජාණන් වහන්සේ අදාළන්නේ. කය ක්‍රියාත්මක කරනු ලබන්නේ වචන සිත හෝ චේතනාවමයි. බුදුන් වහන්සේගේ කියන්නේම චේතනාවන් එක්ක එකක් මම අදාළන්නේ. කෙනෙක් නෙවෙයිනේ. මේක බරු වෙන්න හැන්නේ ඊට පස්සේ. ඒ චේතනාව තුළ තමයි මේ විපාක විඳීමට අවශ්‍ය හේතුව තමන්ගේ චිත්තසංතානයන් ඉතුරු වෙන්නේ. ඒකට කියනවා කර්ම ක්‍රෑෂ් කරනවා කියලා. දැනගත්තත් නැතත් මේ කර්මයන්ෙහිදී මේ කර්ම රැස්වීම නැමැති මේ ශේෂ වීම සිදු වෙනවා. ඒක සිදු වෙන්නේ කොහොමද කියන එක අපි ධර්මදේශනාවේ අගට විග්‍රහ කරමු දැනට ගන්න නැතුව. දැනට අපි මේ බලන්නේ පුද්ගලයන් වශයෙන්. මේ ශේෂ වීම සංඛ්‍යාව වැඩි වෙන තරමට ජීවිතේ දුක් වැඩි වෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ විසාකාරණ යම් කෙනෙකුට අල්ලා ගැනීම 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවායි කියන සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙනවා. මේ ශේෂ වෙනවායි කියන එක පිළිබඳව හොයාගන්න විදියක් නැහැ. හොයාගන්න විදියක් නැති වුණාට එහෙම තත්ත්වයක් පවතින නිසා තමයි අර සම්බන්ධීකරණය සිදු වෙන්නේ. ක්‍රියාවට ප්‍රතික්‍රියාව. වර්තමාන සමාජයේ නිව්ටන්ගේ චාරිත්‍රය පිළිබඳ නියම වලින් ගන්නවා නම් අපේ භාෂාවෙන් ගන්නවා නම් මේක මේ චේතනාව විසින් බඳලා ලබනවා. ඒක තවත් විදිහකට පැහැදිලි කරනවා මෙහෙමත්. පිටකේ මට මතක හැටියට අමුත්‍තනිකා එක දැනක අද යම් කිසි පුද්ගලයෙක් මේ චේතනාවෙන් යම් ක්‍රියාවක් කළාද ඒ චේතනාවට අපි මෙතන ගන්නවා නම් ගන්න ඕන පදුච්ච චිත්තෝ කියන එක ඉදිරියේදී අපිට ඒක පසන්න චිත්තෝ කියලා ගන්නත් වෙනවා. එතකොට එහිදී කියවෙනවා අද යම් ක්‍රියාවක් කළාද ඒහා සමාන ප්‍රතික්‍රියාවක් සිදු වීමට ඇති හැකියාවට හැකියාවයි කියලා මේ සංඛාර නැත්තම් මේ ශේෂ වීම කියලා පෙන්නනවා. ඔය ශේෂ වීම කියන තැන ඉතුරු වීමට අපි භාවිතා කරනවා නිවිගත්සිත කියලා ඇතැම් විට. ඇතැම් විට අපි ඒ භාවිතා කරනු ලබනවා තණ්හානුසය කියලා. මේ තණ්හානුසය ඉතුරු වීමකින් තොරව බුදු සමයේ ගැඹුරට හා නොගත් ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ නො වූ කිසිවෙකුට කටයුතු කරන්න බෑ. එනිසා තමන්ම දෙන තමන්ම අහු වෙන කරුණක්. මේ පිළිබඳව පුංචි කතාවකුත් මා මෙතන ඉදිරිපත් කරන්නම්. සෙන්දහමේ භාවනා උගන්වන ගුරුවරයෙක් හමුවට යම් ශිෂ්‍යෙක් පැමිණියා. පැමිණ ගුරුවරයා කතා කරන්න පෙර ශිෂ්‍යයා තමන්ගේ දර්ශනය ඉදිරිපත් කළා. මේ සියල්ල ශූන්‍යයි, මේ මොකක්වත් නැහැ ආදී වශයෙන් තමයි එයා කල්පියා කතා කරලා ඔක්කොම ටික ඉදිරිපත් කළා. ගුරුවරයා නිහඬව සවන් දීලා ඔහුට නොදැනෙන්නට තමන්ගේ අතේ තිබුණ කෝප්පෙන් දමලා ගැහුවා ශිෂ්‍යයාට. ඔහු බලාපොරොත්තුනේ මේ දර්ශනය පිළිබඳ ප්‍රශංසාවක්. නමුත් ගුරුවරයා කළේ ඔහුට පහර දෙන්නේ. ඔහු නොසන්සුන් වුණා. කේන්දරපත්. ඒක ඔහුගේ ඉරියව් වලින් ගුරුවරයා අඳුටුවා. ගුරුවරයා සන්සුන් භාෂාවෙන් ඔහුගෙන් විමසනවා, මොකවත් නැත්නම් ඔය තරහ කොහෙද බිලද ආවේ කියලා. ඒකයි ගුරුවරයාට පෙන්වන්න උනේ. ඒකයි මේ නෑ කියවට ඔහු ළඟ තියෙනවා කියන එක පෙන්වන්න ඕන. අන්නේ වගේ නෑ කියන ඔක්කගෙමත් ඔය කුණු ටික තියෙනවා. පුතක් ජන භාවය. හොයාගන්න නෙවැරි. ඒකයි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් මේ පිළිබඳව මම ත්‍රිපිටකයෙන් කතා වුණ තරම් ඉදිරිපත් කරන්න. මම අපේක්ෂර කාලය ගන්න ඕනේ නෑ. මට 1990 ගණන් හෝ 2000 ගණන් වල මෙන්න මේ පොත ලැබුණා. මම බෑග් එකේ දාගෙන. මේක මහාචාර්ය නන්දසේන රත්නපාල සූරියන් විසින් අවුරුදු 40ක් 50ක් තිස්සේ සමීක්ෂණ කිරීමෙන් නමතරුව ඒ අත්දැකීම් ටික ලියපු පොත. මේකට කියන්නේ මේ ජීවිතේම පළඳින කර්මය. මේක කඩවල වල ගන්න තියෙනවා. අච්චර ගාණක් නෑ. දැන් තියෙනවද මන් දන්නේ. මේකේ තියෙනවා මේ යම් යම් දේවල් සම්බන්ධීකරණය කරපුවාම ආපහු විපාක ආපු හැටි. මේ කන්න සුක්ක කන්න කර්ම වලට හොඳ විස්තරයක් මේකේ තියෙනවා. කොහොනනම් මම එක දෙයක් කියන්නම්. ඒක පුද්ගලයෙකුට මේ ගවයින්ගේ දිව ආහාරයට ගැනීම පිළිබඳව කෑදරකමක් වුණා. ඔහු ගවයා ගහකට බැඳලා හොඳට හිර වෙන්න ගවයාට නොදැන්න ඉතා ඉක්මනින් දිව කපා ගන්නවා. කපලා ඒක උයාගෙන බැඳගෙන කන්න පුරුදු වෙලා. එතකොට ඔහුට කොතරම් අනුකම්පා විරහිත බවක් සතෙක් කෙරෙහි තියෙන්න ඕනද මේ වැඩේ කරන්න. පන පිටින් ඊට පස්සේ තමයි මරන්නේ. මෙසේ ඔහු බොහෝ කල් මේ කරන්නේ. පසු කාලීන ඔහුගේ දිවේ පුංචි බිබිලක් ආවා. ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගියා. දේශීහා බටගෙන. අවසන් විග්‍රහය මේ බිබිල විශාල වෙලා ඔහුගේ දිව වන වෙන එක සහ ඔහුට කැමත ගන්න බැරුව ඔහු ගිය අනේකේ ඉන්නේ. එතකොට කැපුවේ දිව සතුන්ගේ අන්තිමට ආවේ දිවේ. හැබැයි මතක තියාගන්න මේ අරකත් මේකත් අතර කිසි සම්බන්ධීකරණයක් නැහැ ගැඹුරින් බලලා. මේ සම්බන්ධීකරණය කරනු ලබන්නේ අර කර්මයකට නම විපාක නැමැති නූල විසින්. නූලක් කියන්නේ දෙයක් තියෙනව නෙමෙයි. ඇත්තටම මේ එක සිද්ධියක් සහ අනෙක් සිද්ධිය අතර කිසි සම්බන්ධයක් නැහැ. නමුත් ඔහුට ඒක විපාක වශයෙන් නෙමෙයි මේ සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධය කඩන්න තමයි අපි මේ බුදු සමය යොදා ගන්නවා. මින් ගැලවෙන්න. එතකොට ඔබටත් දැන් මතක් වෙයි ඔබේ ජීවිතවල මේ පිළිබඳව. මට මතක් වුණා මෙහෙම කතාවක්. සමහර විට ඒ කෙනා බෞද්ධ වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් ආගමක වෙන්න පුළුවන්. අපට ඒ අදාළ නැහැ. මේ ඔහු හෝ එතුමා හෝ නැත්නම් උන්වහන්සේ කවුරු හෝ තමන්ගේ ආහාරය ගැනීමට ශාලාවට යන විට ආහාරයේ හුස්ෙක් අනුභව කරලා තිබුණා. මෙන් කේන්දියටපත් මේ පුද්ගලයා ඌව බැඳලා උට දනුවම් කරලා අමුඒ උගේ ඇස් දෙක ගලවා දැම්මා. එනවනේ ඔබේ සංවේදී බව. එච්චරයි සිද්ධිය. පසු කාලීනව ඔහුට එනවා ඇස්සට වේදනාව. දැන් මේ ඇස්සට වේදනාවට දේශීය විදේශීය ප්‍රතිකාරයන් කරනවා. දේශීය බෞද්ධ බාරහිර සුවන්නේ වේදනාව එන්න එන්න වැඩි වෙනවා. අන්තිමට වෛද්‍යවරුන්ට සිදු වෙනවා වේදනාවෙන් වළක්වන්න ඔහුගේ ඇස් දෙක ගලවා දමන්න. ඇස් දෙක ගලවා දැමුවාට හමුවන්නේ ඒ වන විටයි රෝගී ශරීරය පුරා පැතිර ගොහින් තිබුණ බැවින් ඔහුට නියන්න සිද්ධ වෙනවා. එන්න මේ සම්බන්ධීකරණය හොයාගන්න බැරි. ඒ හොයාගන්න බැරි සාමාන්‍ය මිනිස්සෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සයං අභිඥාය සච්චිකත්වා කියන මේ ප්‍රඹු ඥානයකින් විශේෂයෙන් දැනගෙන නුඹලා ජීවිතයේ සුව කැමතිනම් මේ වැඩ අන් අයට කරන්න එපා. නුඹලාට ඒකට දඬුවම් දෙන්න සිදු වෙනවායි කියන මේ න්‍යාය ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේක ක්‍රියාත්මක වෙන්නේ පුතක් ජන භාවයේ තුල. දැන් බලන්න ධම්මපදයේ අපි ගාථාවක් ඉදිරිපත් කරමුකෝ. සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන විහිංසති අත්නෝ සුඛ මේසානෝ පිච්චතෝ න ලබතේ සුඛං. සුඛකාමානි භූතානි සැප කැමති සත්වයින්ට යෝ යමෙක් දඬුවමකින් දණ්ඩකින් නැත්තම් පොල්ලකින් කෝටුවකින් හිංසා කරනු ලබයිද? ලබලා හිංසා කරලා ඔහු සුඛ හොයනවාද? අත්නෝ සුඛං ඒසානෝ තමා සුඛ හොය සැප හොයනවාද අන් අයට විදවලා? පිච්චතෝ න ලබතේ සුඛං ඔහු ආපහු සැප ලබන්නේ නැහැ. අ르පින්නන්නේ මේ න්‍යාය ධම්පදයේ ගාථාව. ඔකේ අනිත් පැත්තට ගාථාවකුත් තියෙනවා. ඒක මෙතනට අවශ්‍ය නැහැ. එතකොට මේ තමයි මේ සමාජයක් යහපත් කරගන්න නැත්නම් හදවත් සෞම්‍ය මිනිසුන් බවට පත් කරගන්න දේශනාව වෙන පළවෙනි උපක්‍රමය. ඇතැම්ම කියනවා මේ අපායට බයයි හරි මේවට මේ බය කරවලු මේ කරන්න දෙන්නේ නැහැ. එතන දැඩි ආත්මාර්ථය තමයි මෙතන හික්මනු ලබන්නේ. ඒකට අපි කියන්නේ ධර්මයේ අත්ථූපනායක ධම්මපරියාය. සිංහලෙන් ඒකට කියන්නේ තමා උපමා කොට සිතා බැලීම. ඔබේ ඇස් ගලවනවාට ඔබ කැමතිද? ඔබේ කකුලක් කපනවාට ඔබ කැමතිද? පණ පිටිතිය සිතලා බලන්න. එසේ අකමැති නම් සියලු සත්වයින්ට ප්‍රාණය තියෙනවා, ජීවය තියෙනවා, වුන් කිසිවෙකුට ඒ වේදනාව විඳින්න සුදුසු නැහැ. පෞද්ගලික වශයෙන් අප විසින් හිතා ගන්න ඕන කාරණාව. එහෙම වුණාම නොවේද මේ සමාජයේ බහුතරයක් පවින් ඉවත් වීම සිදු වෙන්නේ? බලන්න මේ මරණින් මතු ලබන ආත්මාර්ථකාමී නිවනක්ද මේ කතා කරන්නේ? මුළු මහත් සමාජය කිසියම් ආකාරයක සංවේදී අය බවට පත් කිරීමද මේ කරන්නේ? ඒකනේ රජයක් නීති මගින් රටක් හදන්න හැදුවට උන්ට බැරි කවදාවත්. නීතියෙන් 16% නිකෝ යම් ප්‍රමාණයක් හදායි. ඉදිරි කොටස අප තේරුම් ගන්න ඕන. ඒ නිසා දහමට මුල් තැන දෙනවායි කියලා ව්‍යවස්ථාවේ තිබුණාට පූජනීය ස්ථාන හදන්න ආධාර උපකාර කළාට පමණක් නම් මේක සිදු වෙන්නේ නැහැ. මේක උන්ට කරන්න බෑ. මේක කරන්න පුළුවන් ධර්මයේ තේරුම් ගත්ත දේශකින් වහන්සේලා මගින් සමාජය දෙනවත් කිරීම තුළින් කියලා තමයි අප විශ්වාස කරගන්නේ. ඒ නිසා තමයි අපට මේ කට පණ තියෙන නිසා පණ තියෙන තාක්කල් මේ සමාජයේ අමතන්න පුළුවන් හැම ක්‍රමයක්ම භාවිතා කරන්න කල්පනා කරන්නේ අපේ ආනන්ද හැඳුරු මතක් කළ පරිදි. මහා සුදුරකතනෙන් මා අමතා ඔබ වහන්සේට අපහසු නැද්ද උදේවාවෙන් නැවැත්තුවොත් නරකද කියලා මගෙන් විමසන ලැබුවා. මම කිව්වා ඒක අසන්නන්ට බාර දෙන්න ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි ඕන් කියනවා නම් 12ට ඇති කියලා මම නවත්තලා වරදලා වඩින්නම්. ඕන් කියනවා නම් තව ටිකක් ඉන්න කියලා මායිත් කැමතියි. අනිත් එක දුර ගමන් ගියා මම ඉන්නේ දවස වෙන් කරවාගෙන ඔබත් මේ දවස වෙන් කරගෙන තියෙනවා. ඒ දවස කියන්නේ වරුවක් නෙවෙයිනේ. එහෙනම් ඒ උපරිම ප්‍රයෝජන ලබා ගන්න ඕන. අප විවිධ පැති වලින් ඉදිරිපත් කරන මේ ධර්ම කරුණු තේරුම් ගත්තම තමයි ඒ ඔබේ කරුණාව අවබෝධ කරගැනීමේ පදනම් බවට පත්වන්නේ. එහෙනම් අපි කන්න කම්ම ගැන කතා කළා ඇති කියලා මම හිතන්නේ. මම ඒකයි කිව්වේ මේක පැහැදිලි කරන්න මට උවදේවල් තිදෙනවා. ඒ දෙක නෙමෙයි හතරම ගියත් කරන්න දෙයක් නැහැ කියලා කිව්වා. අපි දෙවෙනි කරුප්ප යනවා. අතිවික්‍රේ කම්මං සුඛං සුඛ විපාකං. අනර සබ්භ්‍යාපජ්ජ කියන එක වෙනකොට අබ්භ්‍යාපජ්ජ කියන එක කරනකොට සබ්භ්‍යාපජ්ජ වෙනවා ඒක. සදොස් සහිත නෙමෙයි දොස් රහිත කියන්නේ. තවත් වර්ගයක් තිබෙනවා ඔබ ළඟම චේතනාවන් මුල් කොට ගත්තා වූ. ඒකට කියනවා යහපත් යහපත් විපාක සුදු සුක්ඛං කියන එක සුදුයි. නමුත් මෙතන සුදු කියන එකේ තේරුම දැන් කළු කියන්නේ පව් නම් සුදු කියන්නේ යහපත් කියන අර්ථය. එහෙම යහපත් ක්‍රියාවකුත් කර්මයකුත් තියෙනවා. එතකොට කර්මය කරන්න නෙමෙයි කර්මය කරනු ලබන චේතනාව විසින්. තමන්ගේ චේතනාව විසින් තමයි මේ අධ්‍යාත්මයට ආපහු වෙන්න පුළුවන් ශක්තියක් දෙනු ලබන්නේ. මම මේ පිළිබඳව දරුවන්ට කියන කතාවක් තිබෙනවා. මේ චේතනාව තේරුම් ගන්න. ඔබ මෙතන ඉන්නේ වැඩිපුර පිරිසක් මවුරුන් බැරි නෝන්ටත් ඒක වටහා ගන්නට හරිම පහසු වේ. මම දැක තිබෙනවා ඉස්ලාම් දරුවන් පුංචි කාලයේදී සුරතල් දරුවන් හදන විට අම්මලා මේ දරුවන්ගේ පිටිපස්ස පැත්තට එකක් ගහනවා. හැබැයි ඒ ගහන්නේ හරිම ආදරයෙන් සුන්දරත්වයෙන් සුරතලයෙන්. ඒ තුල කිසිදු ආකාරයක දරුවන්ට රිදවීමේ චේතනාවක් නැහැ. නමුත් ක්‍රියාව අතින් පහර දී. මේ අම්මාට මේ දරුවා මොකක් හරි නොහික්මන දෙයක් කරලා බැලුවාම තවසික දවසකින් තරහ එනවා. එතකොටත් එකක් ගන්න. මේ අතමයි මේ පහර දීමමයි කයේ ක්‍රියාව ඒකමයි. නමුත් චේතනාව එකක්ද දෙකක්ද? ඔකයි මේ සිද්ධිය. කරන්නෙක් නෙවෙයි පෙන්වන්නේ චේතනාව කර්මය කියලා බුදුන් වහන්සේ වදාළ කරුණ තේරුම් ගන්න අන්නේ එකයි. අතන තරහව තරහෙන් පහර දීම. අතන ආදරය ආදරයෙන් ඒක පහර දීමක් නෙමෙයි. ඒක නිකන් සුරතල් කිරීමක්. ඒකට කායික ක්‍රියාව පේන්නේ එකම දෙයක්. නමුත් චේතනාවෙහිදී අර ක්‍රියාවෙන් යහපත් සතුටක් ලබනවා. මේ ක්‍රියාවෙන් අම්මම තරහ අරගෙන මේ දැවෙනවා. සමහර තාන්ත අම්මලා ඉතින් ඔහොම දරුවන් ගහලා ඊට පස්සේ අඬනවා. තමන්ටම පාලනය කරගන්න බැරුව දරුවන් ගහලා දරුවෝ එක විඳ අනනකොට අම්මටත් ඇඳලා අම්මලා ගැන මම දන්නවා. ඉතින් එහෙම ඒ කයේ තත්ත්වයට පත්කලේ තමන්ගේ පාලනය කරගත නොහැකි අර ද්වේෂේ නම් වූ චේතනාවනේ. එහෙනම් මෙහිදී මේ අදාළ කරුණු ටික හොයාගන්න වෙනවා. කතමානි බික්කවේ කම්මං සුක්ඛං සුඛ විපාකං. මහන්නේ මොකද්ද මේ සුක්ඛ නැත්තම් සුප්ප නැත්තම් සුදු නැත්තම් යහපත් කර්ම සහ යහපත් විපාක. ඔන්න ඔතන තමයි තවත් එක කඩයිමක් එළි වෙන තැනක් පවතින්නේ. දැන් ඔබ සමහර විට ඔතන කියාවි පින් කරන එක කියලා. එහෙමයි දැනට හිතනවා ඇත්තෙ මේ. නැව ඊට වඩා ගැඹුරු විග්‍රහයක් ඒක තියෙනවා. බලමු. ඉදවික්කේ ඒකච්චෝ අසබ්ධ්‍යාපච්චං අභිසංකරිත්වා අභ්‍යාපච්චං ලෝකං උපජ්ජති වේදේති ඒකාන්ත සුඛං සේතාපි දේවා සුභකින්නක. යම් කෙනෙක් සබ්ධ්‍යාපච්ච යහපත් කර්මයන් කරලා අර අතන පෙන්වන්නේ ඒකාන්ත දුක් විඳිනවා කියලා. මේක පෙන්වනවා ඒකාන්ත සුඛයක් විඳිනවා හරියට සුභකින්න නම් වූ දෙවියන් වගේ කියලා. එතකොට මේ ඉගැන්වීමෙන් නිරේනම් පැත්තකුත් තියෙනවා සත්‍යයට. මේ ඉගැන්වීමෙන් යහපත් පැත්තට සුභකින්නක නම් වූ දෙවියන් කියන පැත්තකුත් තියෙනවා. මේ අපාය දිව්‍ය ලෝක කියලා ඒවා නෑ කියලානේ සමහර උගන්වන්නේ නේ. ඉතින් මට ලස්සන කතාවක් මතක් වෙනවා. මේ දෙකටම අදාළයි. මේ වගේ දේවල් කියන්නේ නොදන්නා නිසාත් නෙමෙයි ධර්මදේශනාවේ ගැඹුරු පැත්ත පිළිබඳව කිසියම් ආකාරයක වෙනසකට යොමු කරලා දේශනාව රසවත් කරන්න. මේවා මගේ ජීවිතයේ අවුරුදු 35ක් 40ක් තිස්සේ එකතු වෙලා තියෙනවා. මම ඔබට පවසා ඇති ඇතම් තැනක මගේ ධර්මදේශනා ශ්‍රවණය දන්නවා. කළා දන්නවා මේක. ඒ ජපාන් සෙන් කතාවක තියෙනවා තමන්ට ලැබුණ නිලයෙන් අහංකාර වුණ පුද්ගලෙක් කඩුවක් ඉනේ ගහගෙන ඇවිදින් කිසි ගෞරවයක් නැතුව හාමුදුරු කෙනෙකුෙන් අහපු ප්‍රශ්නයක්. ඔහුට ඕනේ වුණේ ඔහුට ගරු කරන්න. ඔහුගේ නිලයන්. අනේකනේ එතන අහංකාරයේ කියන්නේ. ඔහුගේ ප්‍රශ්නේ තමයි ඒ භාෂාවෙන් ම කියන්නම් ඒක අපේ භාෂාවට ගත්තාම හරියනවනේ. හැබෑද. හැබෑද කියලා කියන්නේ ගම්බදුව තියෙන ඇත්තද කියන වචනේ අර්ථය තියෙන එකක් නෙවෙයි. හැබෑද මේ අපායක වේදී වේලෝකයේ දෙකක් තියෙනවා කියලා කියන්නේ. දැන් ඉතින් අස්පනා අපිට නොපැන්නේ හැකි ප්‍රශ්නයක් විමසන ලැබුවේ. නමුත් ඥානවන්ත උන්වහන්සේ මේක පෙන්වනවා ඉතා හොඳට. ඒ පෙන්වන්නේ කොහොමද? ඔහුගෙන් විමසනවා ඔබ කවුද කියලා. ඔහු එතකොට පෙන්වනවා ප්‍රාදේශීය අනුකණ්ඩයක හමුදාවක අධිපතිවරේ කියන එක ඔහු බොහොම ගෞරවයෙන් කියන ලබනවා. ආ එහෙමද? ඊට පස්සේ ඔහුගේ අභිමානය බිඳුවට බස්සනවා ප්‍රශ්න කරලා. ඔබත් එබඳු නායකත්වයකට බඳවා ගන්නා වූ පාලකයෝ ඉන්නවද? පෙනෙනවද ඔබේ හැටි මූණ දිහා බලපුවම මෙහෙමයි කියලා නිකන් ඉවලෙක් වගේ එහෙම කියලා කතා කරලා ඔහුගේ වටිනාකම බින්දුවට බස්සනවා. අන්න ඔහු බලාපොරොත්තු වුණේ ප්‍රශංසාව, ගෞරව කිරීම. ඔහුට ලැබුණේ නින්දාව. දැන් අන්න නින්දාව ලැබෙනකොට ඔහුගේ සිත ඇතුළත පැවතුනා වූ කෝපය ඉස්සරහට. දැන් අන්න දැන් කන්න තම පැත්තට අවශ්‍ය දෙයක් සිතට ඇවිත්. දැන් අර ස්වාමීන් වහන්සේ නතර නොවී කතා කරගෙන යනවා. දැන් ඔහුට ඒ තිබුණ යුගයේ තිබුණ නීති වලට අනුව තමන්ගේ අනට කීකරු නොවීම තුළ අනට කීකරු නොවන්නා කඩුවෙන් කොටා මරා දමන්න පුළුවන්. මේ තුවක් වෙන්න ඉස්සලා වෙන්නේ නැති මේ කතාව. කවුරු 10කට හමාරක ඉස්සලා වෙන්නේ නැද නේ? එනිසා ඔහුට හිතුණා මට අපහාස කළ මගේ මේ ගෞරවයට ගරුකම් දැල්පිට දැක්වේ නැති මේ හිමිනම මරන්න. ඔහු කොපුවේ ගසා තිබුණ කඩුව ටික ටික එළියට අරිනවා. හිමින් හිමින්. ඒ ටික හිමිනම කතා කරනවා. සම්සිත කඩුවකුත් තියෙනවනේ. හැබැයි ඔය කඩුවට පුළුවන් කමක් නැහැ මගේ බෙල්ල නම් කපන්න. එහෙම කතා කරන්නේ මොනවාස්? මෙහෙම කරලා කඩුව ඔසවා ඉන්නවනේ බෙල්ලට කපන්න. මෙහෙම එසවෙනකට උන්වහන්සේ ප්‍රකාශයක් කරනවා. ඔන්න ඔන්න ඔය දැන් ඇරීගෙන යන්නේ අපායට යන දොරට. ඇයි? දේශසහගතව මේ හිමිනම ඝාතනය කළා නම් පවණ සිද්ධ වෙන්නේ. එතකොට ආන් දොරටුව තියෙන තැන. ඔහු කොහොමත් තරමක් ඥානවන්තයෙක්. ඔහුට මේ කියපු කාරණේ වැටහුණා. ඔහු කඩුව කොටන එක නවත්තලා හැමේ හිත කඩුව පහත් කරනවා. පහත් කරලා කොපුවට දාගෙන දන ගහලා වඳිනවා. දැන් උන්වහන්සේ වදාරනවා දැන් ඔය ඇරීගෙන යන්නේ දිවි ලෝකයට යන දොරට. දැන් මේ අපායට යන දොරටුවයි දිවිලෝකයට යන දොරටුවයි කාගාවද තියෙන්නේ? ඉතින් තියනවා නම් වහගන්න එච්චරයි මට කියන්නේ. Tamanට තේරෙනවා නම් Taman ළඟ මේ දොරටුව තියෙනවායි කියලා පළමුවේ දොරටුව වහගන්න වෙනවා. දෙවෙනුව දිවිලෝකයට යන දොරටුව වහගන්න වෙනවා අපි ඉගෙනීමට නුගත් කරනවා. ඈ? බලවත් යන්න නැති වෙන්නනේ. ඉතින් මට මේවා කියන්න ගියාම හරි ලස්සන දේවල් මතක් වෙනවා. ඒවා හරියට අදාළේ සමාජයේ මේ